Vasta brother. Thank you for everything that it means. Stuti ehi siolu arte again. Everything it establishes. Swamini etulin estapita vana hamadeyak gana stuti. And everything that it does in us. ඒ තුලින් අපගේ ජීවිතවල සිදුවන අවසියලු දේ ගැන ස්තුතියි. We're so grateful to you. ඔබ වහන්සේට තරම් ස්තුතිවන්තයි ස්වාමීනි අපි. Your peace in our hearts. අපගේ හදවත් තුල ඔබ වහන්සේගේ සමාදානය නිසා. That we can hear you well this morning. අපිට මේ උදෑසන ඔබ වහන්සේව පැහැදිලි ලෙස ඇසෙන නිසා. That we can move on in our lives. අපගේ ජීවිතවල ඉදිරියට අපිට ගමන් කරන්නට හැකි නිසා. We can hear what you want us to do. අපිට මොනවද කරන්න ඕනි කියලා ඔබ වහන්සේගෙන් ඇසෙන නිසා. Thank you that your word is living and active. Today. We thank you, Father. In Jesus' name. Amen. Amen. And He has something to say to you today. Today is a beautiful day. Together this year, there is something supernatural that is happening. Supernatural things happen every time we come together. We are blessed. We go higher, right? Yeah, we go higher. And it is wonderful. Right, let's go, shall we? That's the title of my talk today. Let's go, right? This is what we're talking about today. Right, it's our month of dominion. What does that mean? That means that everything that Jesus has done for us. Everything that He did when He died, when He rose again. What we celebrated today. අපි අද දවසේ සැමරුවා වූ ඒ සහභාගීත්වය is legal truth. ඒක ඇවිල්ලා ඒ යථාර්ථයක්, නීතිමය යථාර්ථයක්. And he wants us to live in that truth every day. උන්වහන්සේගේ කැමැත අපි ඒ සත්‍යතාවය තුළ දිනපතා ජීවත් වීමයි. The victory is established in the heavenly realms. ජයග්‍රහණය ස්වර්ගීය තලයේ ස්ථාපිත වී ඉවරයි. And he wants us to bring it into our lives every day. උන්වහන්සේගේ කැමැත්ත හැම දවසකම ඒ ජයග්‍රහණය අපගේ ජීවිතයට ගෙන ඒමයි. That's what this month of dominion is about. ඒක තමයි මේ අධිපතිකම් කිරීමේ මාසයේ අර්ථය. That we take authority. අපි ඒ ආධිපත්‍ය ගැනීමයි. Over challenging situations. ඒ සියලුම වාතාවරණ අභියෝග තුලදී. We take authority over difficult things. අපි ඒ අපහසු කාරණාවල් තුලදී අපි ආධිපත්‍ය ගැනීමයි. Because of what is legally true. මන්ද ඒ නීතිමය සත්‍යතාවයක් අපිට තිබෙන නිසා. So that we are free. අපි එවිට නිදහස්කම ලබනවා. So that we are victorious. එවිට අපට ජයග්‍රහණය තිබෙනවා. So that this year we truly can be supernatural. එවිට සැබවින්ම මේ වර්ෂය අපිට සුභා උත්තරීතර ලෙස ජීවත් වෙන්නට පුළුවන්. ඒ කිසි දෙයක් අපිව පහත හෙලන්නට බැරි වෙනවා. There will be nothing holding us back. කිසි දෙයක් අපිව පස්සට අදින්නේ නැති වෙනවා. But that we can go forward. එවිට අපට ඉදිරියෙන් ඉදිරියට ගමන් කරන්නට හැකියාව ලැබෙනවා. Right, if I say to Josiah and Jemima. Josiah and Jemima ටයි මම කිව්වොත්. Let's go. අපි යමු කියලා. And they're both sitting down on a chair. ඔවුන් දෙන්නම පුටුවේ උඩ වාඩි වෙලා හිටියොත්. We're not going to get them very far, right? ඔවුන් වැඩි දුරක් යන්නේ නැහැ නේද? Right, but if they're standing up and they're ready to go. නමුත් ඔවුන් නැගිටලා ඒ වෙලාවේ ඉදිරියට යන්න සූදානම් වුණොත්. When I say let's go. අපි යමු කියලා පාස්ලිස් කිව්වහම. We'll quickly go together. හැමෝම එකට යන්න යනවා. Let's go. අපි යමු. We've been learning about outreach. අපි ඒ සුභාරංචි සේවය ගැන ඉගෙන ගත්ත පහුගිය කාලේ. We've been learning about evangelism. අපි ඉවැන්ජලිස්ට් සේවය ගැන ඉගෙන ගත්තා. God wants us to go. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි යන එකයි. Right? The word we learnt on Thursday in Rhapsody, our words are like rivers. බ්‍රහස්පතින්දා අපි ඉගෙන ගත්ත අපගේ වචන හරියට ගංගාවල් වගේ කියලා. Rivers change things. ඒ ගංගාවල් දේවල් වෙනස් කරනවා. They change the landscape. ඒ භූමිය තිබෙන ආකාරය වෙනස් කරනවා ජල ගැලීම තුළින් අපගේ වචන අනේ ආකාරයි ජලය වගේ අපි යහපත් ලෙස කතා කරන්න ඕනේ අපි සත්‍ය කතා කරන්න ඕනේ we speak what God wants us to දෙවියන් වහන්සේ අපිට කරන්න කියන දේ අපි කතා කරන්න ඕනේ and we change our situation එවිට අපගේ වාතාවරණ අපි වෙනස් කරනවා we speak the words of God this month අපි දෙවියන් වහන්සේගේ වචන මේ මාසේ කතා කරන්න අවශ්‍යයි we speak the purposes of God this month දෙවියන් වහන්සේගේ අරමුණු අපි කතා කරන්න අවශ්‍යයි මේ මාසේ as we speak it our words are like rivers අපි ඒ කතා කරන විට අපගේ වචන හරියට ගංගාවල් වගේ කාරණාවල් වෙනස් කරනවා and we learn from Ezekiel Ezekiel 47, didn't we? Ezekiel 47 වෙනි පරිච්ඡේදයෙන් අපි ඉගෙන ගත්තා. On the side of the rivers there are fruitful beautiful trees. ඒ ගඟ දෙපස ඉතාමත් ශස්ත්‍රීක ඵලදායී ගස් තිබෙනවා. Continuously. දිගින් දිගටම ඵල දරන ගස්. That is beautiful. ඒක ඉතා අලංකාරයි. That is us this year. ඒ තමයි අපි මේ වර්ෂේ. That is supernatural. ඒක තමයි සුභඋත්තරීතර. That is what God has for us. දෙවියන් වහන්සේ අප උදෙසා තබා තිබෙන දේ මේයි. That we are continually being a blessing and causing fruitfulness. දිගින් දිගටම අපි මනුෂ්‍යන්ට ආශිර්වාදයක් වෙමින් ඒ ඵල දරන පිණිසයි. We are supernatural. අපි සුභඋත්තරීතරයි මේ වර්ෂේ. We are supernatural. අපි සුභඋත්තරීතරයි. Yesterday the worship team we just saw we are higher than we were last year. ඊයේ දවසේ ඒ ISM නමස්කාර කණ්ඩායම තුළ අපි දැක්කා අපි වඩා ඉහළට එසවි තිබෙනවා ගිය වර්ෂයට වඩා. Whatever we do we go higher this year. අපි මේ වසරේ මොන දේ කරත් අපි වඩා උසස් මට්ටමකට ගමන් කරනවා. Good enough for this year. මන්ද ගිය වසර ප්‍රමාණවත් නැහැ අපිට මේ වසර උදෙසා. We are supernatural. අපි සුභඋත්තරීතරයි. Beautiful, right? ඉතා අලංකාරයි. Amen. Amen. Month of Dominion, we must use it well. අධිපතිකම් කිරීමේ මාසය අපි හොඳින් පාවිච්චි කරන්න අවශ්‍යයි. Supernatural starts in prayer. සුභඋත්තරීතරතල ආරම්භ වෙන්නේ යාඥාවෙන්. It starts in prayer. යාඥාවෙන් ආරම්භ වෙන්නේ. Because supernatural means it's beyond me, it's beyond the natural. සුභඋත්තරීතරය කියලා කියන්නේ මම අභිභවගේ එහෙමත් නැත්නම් සාමාන්‍ය තලයේ අභිභවගේ දෙයක්. This year God will cause us to pray more than we have prayed before, differently from how we have prayed before. මේ වර්ෂයේ දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වයි වෙනස් ආකාරයට යාඥා කරන්න කිසි දවසක අපි යාඥා නොකර උසස් අන්දමකින් යාඥා කරන්නට. Use your oikos card that you got last week. ගිය සතියේ ඔබට හම්බ වුණ ඒ ඔයිකෝස් කාඩ් එක ඔබ පාවිච්චි කරන්න. The pink colored card, right? ඒ රෝස පාට කාඩ් එක. Use it. ඒක පාවිච්චි කරන්න. Use it. Pray for the people on that card. ඒ කාඩ් එකේ සිටිනා වූ මිනිසයන් ගැන ඔබ යාඥා කරන්න. Because supernatural things happen as we pray for those people. මන්ද සුභඋත්තරීතර දේ සිදු වෙන්නේ අපි මේ මිනිසයන් ගැන යාඥා කරන විටයි. They won't just come and be a visitor. But they will come and be a disciple of Jesus Christ. Oh nikang ævilla e prekshakayak lesa sitinnata nemei namuth own paminnala e goleyan bavata patwennatai. God will call you to pray. Deviyan wahanse obowa kandavai yaaknya karannata. He will call you to pray with other people. An manushyan samaga yaaknya karannata obowa kandavai. He will call yourself to pray. Obage sahile yaaknya karannata kandavai. He calls us to pray. Un wahanse me kaaledi api polambawanawa yaaknyawata. As we pray, people's lives will be changed, people's hearts will be softened, people's destiny will be eternally changed. අපි ආඥා කරනකොට මිනිසයන්ගේ ජීවිත වෙනස් වෙනවා ඔවුන්ගේ ඉරණම් සදාකානික ලෙස වෙනස් වෙනවා. We pray for Christ to be formed in people. ක්‍රිස්තුස් වහන්සේ ඒ මිනිසයන් තුල සෑදෙන තුරු අපි ආඥා කරනවා. That they will grow into disciples. ඔවුන් ඒ ගෝලයන් බවට පත්වන තුරු. That they will love God with all their heart. ඔවුන් මුළු හදවතින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන තුරු. That they will live for God all the days of their lives. ඔවුන්ගේ ජීවිත හැම දවසක් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස. That the calling on their lives will be manifest every day. ඔවුන්ගේ ජීවිතයේ කැඳවීම හැම දවසකම ප්‍රකාශ වෙන පිණිස. We pray for people. අපි මිනිසුන් උදෙසා යාඥා කළ යුතුයි. Pray for those in yourself. ඔබගේ සෛලය අය ගැන යාඥා කරන්න. ඔබගේ පවුලේ අය ගැන යාඥා කරන්න. Pray for those that you are close with in the church. ඔබ සභාවේ ළඟින් සිටින අය ගැන යාඥා කරන්න. Christ will be formed in them. ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් තුල සෑදෙන පිණිස. Psalm chapter 2 verse 8. ගීතාවලිය දෙවෙනි පරිච්ඡේදය 8 වෙනි පදය. පාස්ලිස් ගීතාමත් ප්‍රිය කරන පදය. Ask of me, God is speaking, he says, ask of me and I will give you the nations. මෙස්තානේ දෙවියන් වහන්සේ කතා කරනවා මාගේ නිල්ලව එවිට මම නුඹට ජාතීන් දෙනවා කියලා කියනවා. God doesn't just give us the nations. දෙවියන් වහන්සේ නිකන් ජාතීන් දෙන්න යන්නේ නැහැ. නමුත් අපි උන්වහන්සේගෙන් ඉල්ලන්නට අවශ්‍යයි. අපි දේශයන් ඉල්ලන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේගෙන්. When this church was born, we asked for Talabati Goda, right? මේ සභාව උපත ලැබන කාලයේදී අපි තලවතුගොඩ ප්‍රදේශ දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා. එවිට අපගේ දර්ශනය තව තවත් විශාල වෙන්නට පටන් ගත්තා. දැන් අපි ISM ජාලය තුලින් දේශයට ඇතුල් වෙනවා. දෙවියන් වහන්සේගෙන් අපි ඒ ශ්‍රී ලංකා දේශයේ ඉල්ලමින් සිටිනවා. ඊළඟ පියවර is that we ask God for the nations. දෙවියන් වහන්සේගෙන් දේශයන් අපි ඉල්ලීමයි. You know the picture I have on my phone? Bas lisge e phone tin pinture on karahama. It's a picture of all the countries of the world. ලෝකයේ සියලු රටවල් වල පින්තූරයක් තමයි තිබෙන්නේ. So that every time I turn my phone on I remember the world. Pasli's phone එක on කරන හැම මොහොතකදීම ඇය මතක් කරගන්නවා මේ ලෝකය ගැන. Sometimes it will cause me to pray for one country. සමහර අවස්ථාවන් වලදී දෙවියන් වහන්සේ පොළඹනවා එක ඒ රටක් උදෙසා දේශයක් උදෙසා යාඥා කරන්නට. We ask God for nations. අපි දෙවියන් වහන්සේගෙන් දේශයන් ඉල්ලන්නට අවශ්‍යයි. Take a world map and look at it. ඔබ ලෝක සිතියමක් අරගෙන ඒක දිහා බලන්න. Because from here we can touch those nations. මන්ද මේ ස්ථානයේ ඉඳලා අපට ඒ දේශයන් ස්පර්ශ කරන්නට හැකියාව තිබෙනවා. We must ask God. We must be praying. අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ, යාඥා කරන්න ඕනේ. In James, I think it's chapter 3 or 4, it says we don't have because we don't ask. යාකොබ් 3 නැත්නම් 4 කියනවා අපිට නොලැබෙන්නේ අපි නොඉල්ලන නිසායි කියලා. Or we ask with wrong motives. එහෙමත් නැත්නම් වැරදි ආකල්ප ඇතිව වැරදි ඒ දේවල් ඇතිව අපි ඉල්ලන නිසායි. We must ask God. අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ. We must ask God with right motives. අපි hari motives alkalpia hari akalpe ativa illanta avashyai right we ask God for nations api deviyan wahansege illanta one deshan nations actually doesn't just mean countries deshan kiyeneken adahas wenne e ratawalma nemei nations means people groups deshan kela kiyanne manushya kandayam walata deshan kela jaatiyan kela apita kiyanna puluwan God for bank managers ලෝකයක් කියලා they all think the same they all talk the same they all understand the same thing brother rotte puluwan e banku loke manushyanwa sparsha karanta e banku ævilla deshayak wage banku wala weda karana e banku walta sambandha manushyange deshaya the people who are similar in heart and understanding to you හදවතින් සහ තේරුම් ගැනීමෙන් ඔබට සමාන මනුෂ්‍ය කණ්ඩායම් a nation of teachers a nation of people who work in houses a nation of people who work in shops වැඩ කරන මිනිස්යන්ගේ දේශයක් ඒ කඩවල් වල එහෙමත් නැත්නම් ඒ වගේ වැඩ කරන දේශයක් your school is your nation if you ඔබගේ පාසලත් එක්තරා දේශයක් ask God for those nations එවැනි දේශයන් දෙවියන් වහන්සේගෙන් ඔබ ඉල්ලිය යුතුයි Matthew 28 Matthew 28 වෙනි පරිච්ඡේදයේ It says verse 18 to 20 therefore go the heart is it 20 ස්ථානයේ කියන එබැවින් යන්න make disciples of all nations ඒ සියලු ජාතීන් ගෝලයන් කරන්න God wants all nations all people groups to be disciples of Jesus දෙවියන් වහන්සේ කැමැති සියලු ජාතීන් මනුෂ්‍ය කණ්ඩායම් දෙවියන් වහන්සේගේ ගෝලයන් බවට පත්වීමයි we must be praying අපි යාඥා කරන සෙනඟක් විය යුතුයි දේශයන් උදෙසා යාඥා කරන්න ඕනේ Genesis 13 verse 15 උපපති 13 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය God is speaking to Abraham. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට මේ ස්ථානයේ කතා කරනවා. All the land that you see I will give to you and your offspring forever. මක්නිසාද නුඹ දක්නා වූ මුළු දේශය නුඹට නුඹේ වංශයටද සදාකාලයටදම දෙන්නෙමි. All the land that you see. ඔබ දකින්නා වූ ඒ සියලු බිම් කොටස්. Now at that moment Abraham saw the world. ඒ ස්ථානයේ අවස්ථාවේ ආබ්‍රහම් මුළු ලෝකය දැක්කා. What do we see? අපි මොනවද දකින්නේ? When I pray, what do I see? මම යාඥා කරන විට මම මොකක්ද දකින්නේ? Because that is what I will reach out to that is where I will be effective manda e mama dakina sthanayata thamai mata bala payamak athi karannata puluwan what do you see oba kumakda dakinne and the amazing thing is as we pray puduma de nan api yaaknya karana vita api anya bhashawen katha karana vita api yaaknya karanta apivama vayavara vay karana vita we see more api තවත් වැඩියෙන් දකින්න පටන් ගන්නවා. අපි තවත් ඉදිරියට දකින්න පටන් ගන්නවා. මන්ද අපි ආත්මික ඇස් වලින් දකින්න පටන් ගන්න නිසා. සමහර විට ඔබ ආරම්භ කරයි දකින්න ඔබගේ පවුල පමණක් ප්‍රථමයෙන්. ඊට පස්සේ ඔබ තවදුරටත් ආඥා කරනට ඔබ රැකියා කරන ස්ථානයේ. ඉන් පස්ව ඔබ වැඩ කරන ස්ථානය සමග සම්බන්ධ තවත් ආයතන ඔබට දෙවියන් වහන්සේ පෙන්වයි. As we pray we see more අපි දෙකින් දෙකටම යාඥා කරන්ට we see further අපි වඩා දකින්ට යනවා වඩා ඉදිරියට දකින්ට යනවා God wants us to see with our spiritual eyes දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි අපේ ආත්මික ඇස් වලින් දැකීමයි it's supernatural එක් සුපෞත්තරිතරයි it's not actually what's happening now it's what's happening in the spirit ඇත්තටම දැන් අපිට පේනෙන්ට සිදුවෙන දේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඉදිරි ආත්මිකව සිදුවෙන දේ ගැනයි කතා කරන්නේ ඔබ කුමක්ද දකින්නේ because what you see is what you will pray for මන්ද ඔබ දකින දේට තමයි ඔබ යාඥා කරන්නේ you will work for ඔබ වැඩ කරන්නේ you will give yourself for සහ ඔබ ඔබම වැය කරන්නේ you will have faith for it ඔබට ඇදහිල්ල And as you do that, your vision gets more. ඔබ ඒ කරන්ට ඔබගේ දර්ශනය පුළුල් වෙනවා. We must be praying this year. අපි මේ වර්ෂයේ යාඥා කරන්න අවශ්‍යයි. Matthew chapter 9. මතේ 9 වෙනි පරිච්ඡේදයේ 36-39. When Jesus saw the crowds, he had compassion on them because they were harassed and helpless, like sheep without a shepherd. උන්වහන්සේ සමූහයන් දැක උනේඩේරුක නැති බැටළුවන් ලෙස හිරිහෙර විඳමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළසේක. People without Jesus are like sheep without a shepherd. Jesus වහන්සේ නොමැතිව ජීවත් වෙන මිනිසයන් හරියට එඬේරුක නැති බැටළුවන් වැනි. No sheep does well without a shepherd, right? Have you ever seen that? A sheep doing well without a shepherd? කිසිම බැටළුවෙකුට බෑ එඬේරෙක් නැතිව ගමන් කරන්නට. They are harassed and they are helpless. ඔවුන් හිරිහැර විඳිනවා ඔවුන්ට කිසිම උපකාරයක් නැහැ එඬේරුක නොමැතිව. People in this world who do not know Jesus Christ are harassed, they are troubled and they are helpless. They are not able to help themselves. මේ ලෝකයේ මිනිසයන් දෙවියන් වහන්සේව නොහඳුනන නිසා ඔවුන් හිරිහැර විඳිනවා ඔවුන් දුකටපත් වෙලා සිටිනවා ඔවුන්ට කිසිම උපකාරයක් නැහැ. Jesus had compassion on them. Jesus වහන්සේට ඔවුන් ගැන අනුකම්පාවක් තිබෙනවා. Verse 37 then he said to his disciples the harvest is plentiful but the workers are few. තිසතුනි පදේ උන්වහන්සේ Taman ගෝලයන්ට කතා කොට ගොයම නම් බොහෝය නමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක් ය. The harvest is plentiful. Goyama nam bohoya. The harvest is there. Esthane aswennak tibena. People are there. Manushyan sitinawa. They are ready. Oun sudanam. But the workers are few. Namuth e goviyan swalpa denai sitinne. There aren't actually enough workers to bring in and to look after all the harvest that there is. Attenme aswenna e nelannata eka rakabala gannata goviyan pramanavat naha. So what does he tell us to do? Mokadda unwahanse kiyanne bæwen. 38. 38 wana padaye. Ask the Lord of the harvest, ask the Holy Spirit to send out workers into his harvest field. Ebevin tama goyam kapimata goviyan evanalesa goyame swamiyata hemat naththam shuddhaatmanan wahanseeta yaaknya karapallayai kiseka. Pray. ඔබ යාඥා කළ යුතුයි. Pray for people to go out into the harvest. මිනිසයන් ඒ අස්වැන්න කරා ගමන් කරන පිණිස අපි යාඥා කළ යුතුයි. This year we pray for workers. මේ වර්ෂයේ අපි ගොවියන් ගැන යාඥා කරන්න ඕනේ. That's why we've given you an Oikos card. ඒක නිසායි ඔබට Oikos card එකක් දීලා තියෙන්නේ. To help you be a worker. ඔබට ගොවියෙක් වීමට උපකාර කරන්නටයි. We are praying for you. අපි ඔබ උදෙසා යාඥා කරනවා. Right, cell leaders, you pray for those in your cell. සෛලනායකයන් ඔබගේ සෛල කණ්ඩායමේ අය ගැන යාඥා කරන්න. That they will be great workers in the harvest field. ඔවුන් ඒ අස්වැන්නේ නැත්තම් ගොයමේ හොඳ මෙහෙකරුවන් වන පිණිස. From Monday to Friday we don't just go to work. සඳුදා සිට සිකුරාදා දක්වා අපි නිකන් රැකියාවට ගිහිල්ලා ගෙදර එනවා විතරක් නෙමෙයි. ඒ මාසයේ අවසානයේදී ඔබගේ පඩිය ගන්න විතරක් නෙමෙයි. We are bigger than that. අපි ඊට වඩා විශාලයි. Our purpose is bigger than that. අපේ අරමුණ ඊට වැඩිය විශාලයි. We are workers in the harvest field. අපි ඒ ගොයමේ ගොවියෝ. We are winning people for Jesus Christ. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා මිනිසයන් දිනන්න. We are telling people about Jesus Christ. අපි යේසුස් වහන්සේ ගැන මිනිසයන්ට දන්වන අය. We are causing Christ to be formed in people. අපි ක්‍රිස්තුස් වහන්සේ මිනිසයන්ගේ ජීවිතවල සෑදෙන්න උපකාර කරන්නව මිනිසයන්. We pray for the workers. අපි ඒ ගොවියන් උදෙසා යාඥා කරන්න ඕනේ. When you remember someone in the church, pray for them. සභාවේ යමෙක් ගැන දෙවියන් වහන්සේට මතක් කරන විට ඔවුන් ගැන යාඥා කරන්න. Don't talk against them. ඔවුන්ට විරුද්ධව කතා කරන්න එපා. Don't speak bad about them. ඔවුන් ගැන වැරදියට කතා කරන්න එපා. Don't criticize them. ඔවුන්ව විනිශ්චය කරන්න එපා. Pray for them. ඔවුන්ට යාඥා කරන්න. That they will be a great worker. ඔවුන් අනර්ග මෙහෙකරුවන් වන පිණිස. Because together we are in this. එකට අපි මේ දේ කරන්නේ. We are not against each other. අපි එකිනෙකට විරුද්ධව සිටින්නේ නැහැ. We are for each other. අපි එකිනෙකන උදෙසා සිටින්නේ. We pray for each other. අපි එකිනෙකන උදෙසා යාඥා කරන්න ඕනේ. We all have different giftings. අපි හැම කෙනෙකුටම විවිධ දීමනා තියෙන්න පුළුවන්. And with the giftings that we have. අපිට තිබෙන now හැම දීමනාවකින් with the places that God has put us දෙවියන් වහන්සේ අපව තබා ඇති ස්ථානවල සිට with that we are a worker අපි ඒ ස්ථානයේ සිට ඒ දීමනාවල් පාවිච්චි කරන ගොවියන් if you are good at cooking ඔබ ඒ උයන්ට දක්ෂ කෙනෙක් නම් use your food to win people ඔබගේ ආහාර පාවිච්චි කරන්ට මිනිසයන්ව දිනන්ට if you are good at talking and debating and discussing use that to win people ඔබ ඒ හොඳින් කතා කරන්ට ඔබ දක්ෂ කෙනෙක් නම් ඔබගේ කතාව ඔබ පාවිච්චි කරන්ට මිනිසයන්ව දිනා ගන්න if you are a good businessman use that to win people ඔබ අනර්ග ව්‍යාපාරිකයෙක් නම් ඒ ව්‍යාපාරය ඔබ පාවිච්චි කරන්ට මිනිසයන්ව දිනන්න wherever you are ඔබ ඉන්නව හැම ස්ථානයකම ඔබ ඒ ක්‍රියා කරන්නෙක් you are a worker in the harvest field ඔබ ඒ ගොයමේ ගොවියෙක් when you are in school you are a worker in the harvest field ඔබ පාසලේ සිටින විටත් ඔබ ඒ ගොවියෙක් ඒ අස්වැන්නේ your GCSE in being a worker in the harvest field is the biggest GCSE you can ever take right ඔබගේ your all level all level ඔබගේ all level right right your all level in being a worker in the harvest field ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයේ ඇවිල්ලා ඒ ගොයමේ ගොවියෙක් වීමයි is the biggest all level you will ever take ඒක තමයි ඔබගේ ඒ විශාලම සාමාන්‍ය පෙළ විභාගයේ වෙන්න යන්නේ and you must pass that one ඔබ ඒ විභාගය නම් සමත් වෙන්න ඕනේ you must pass that one ඔබ ඒ විභාගය සමත් වෙන්න ඕනේ it is the most important one ඒක තමයි වැදගත්ම විභාගය because it is the only one you will take to eternity මන්ද ඔබ සදාකාලයට අරගෙන යන එකම ප්‍රතිඵලය ඒකයි the other certificates you will leave behind අනිත් ඒ සියලුම ඒ සර්ටිෆිකේට් ඔබ තියලා යන්න යනවා but that one you will take with you නමුත් ඒක ඔබ ඒ ස්වර්ගය උදෙසා කරන්න අවදී ඔබ අරන් යන්න යනවා you are a worker in the harvest field wherever ඔබ සිටිනා වූ ඕනෑම ස්ථානයක ඔබ ඇවිල්ලා ගොයමේ ගොවියෙක් 1 Timothy 2 verses 5 and 6 එක තුමිති දෙවනි පරිච්ඡේදයේ 5:6 New Living Translation says this. New Living Translation. For there is only one God and one mediator who can reconcile God and humanity, the man Christ Jesus. මනුෂ්‍යත්වය හා දෙවිඳුන් සමගි කළ හැකි එක මැදිහත්කරුවෙකු හා එකම දෙවි කෙනෙකු ඇත. ඒ නම් ක්‍රිස්තුස් වහන්සේය. There is one God. එක දෙවි කෙනයි සිටින්නේ. Whatever anybody else says, there is one God. වෙන කවුරු මොනව කිව්වත් ඉන්නේ එකම එක දෙවියන් වහන්සේයි. And there is only one mediator. එකම එක මැදිහත්කාරයක් තමයි සිටින්නේ. What's a mediator? මොකක්ද මැදිහත්කරුවෙකු කියලා කියන්නේ? A mediator is somebody who stands in the middle. කවුරු හරි ඒ මාධ්‍ය සිට ගන්න කෙනෙක් and tries to bring reconciliation between the two sides. ඒ දෙපැත්තේ සිටින සෙනග සමගි කරන්න ආව කෙනෙක්. There's God on one side. දෙවියන් වහන්සේ එක පැත්තකින්. There's mankind on the other side. ඒ මිනිසයන් එක පැත්තකින් සිටිනවා. There is one person. එක්කෙනෙක් සිටිනවා. Who can bring God and man together peacefully. ඒ දෙදෙනාට මාධ්‍ය සිටිනවා වුන් දෙදෙනාව එකට එකතු කරන පිණිස. That is the man Jesus Christ. ඒ මිනිසා ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ. He is the only way. That we can be reconciled to God. දෙවියන් වහන්සේට සමගි කර හැකි එකම ආකාරයේ මාර්ගය නම් ක්‍රිස්තුස් වහන්සේ. He is the only way that we can reconcile people that we are praying for to God. අපි ආඥා කරන මිනිසයන්ව දෙවියන් වහන්සේ සමග සමගි කළ හැකි එකම පුද්ගලයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණයි. Verse 6. 6 වෙනි පදය. He gave his life. Jesus Christ gave his life to purchase freedom for everyone. සෑම කෙනෙකු දෙසාම නිදහස මිලදී ගැනීමට උන්වහන්සේගේම ජීවිතය දුන්නේ යේසුස් වහන්සේගේ ජීවිතය. Freedom for everyone. හැම කෙනෙකුටම නිදහස ලබා දෙන පිණිස. ඔබ කාට කතා කරත් Jesus is the one that is going to give freedom to them. යේසුස් වහන්සේ තමයි ඒ මිනිසයන්ට නිදහස ගෙන එන්න යන එකම කෙනා. Because everyone means everyone. මන්ද හැම කෙනෙක්ම කියලා මෙතන අදහස් කරේ හැම මිනිසෙක් ගැනමයි මේ කතා කරන්නේ. This is a message God gave to the world at just the right time. නිවැරදිම වේලාවෙදී දෙවියන් වහන්සේ විසින් ලෝකයට දුන්නා වූ පණිවිඩය මෙයයි. The message God gave to Paul, the message God gives to us. පාවුල් තුමාට දෙවියන් වහන්සේ දුන්නා වූ පණිවිඩය ඒ වගේම අද දවසේ අපට උන්වහන්සේ දී ඇති පණිවිඩය. Every single one of us have a message. අපි හැම කෙනෙකුටම උන්වහන්සේ පණිවිඩය දී තිබෙනවා. Pastor Susil said every single one of us have a story. Pastor Susil කිව්වා අපි හැම කෙනෙකුටම කතන්දරයක් තිබෙනවා අපගේ ජීවිතය ගැන. And in that story is the message of Jesus Christ. ඒ කතන්දරයේ තුල දෙවියන් වහන්සේගේ පණිවිඩය ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය තිබෙනවා. God has a message to give to the world through us. දෙවියන් වහන්සේට තිබෙනවා පණිවිඩයක් අප තුල දමලා ඒ ලෝකයේ මිනිසයන් උදෙසාගෙන යන්නට. He is depending on us to give it. උන්වහන්සේ අපිව විශ්වාස කරනවා අපි මත යැපෙනවා අපි ඒ දේ කරන පිණිස. We have a message. අපිට පණිවිඩයක් තිබෙනවා. God's message first of all is that I'm special. දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රථමයෙන්ම ඔබ සුවිශේෂී ඔබ විශේෂයි. How do we know that? අපි කොහොමද මේක දන්නේ? God is so much greater than us. දෙවියන් වහන්සේ අපට වඩා ඉතාමත්ම උතුම් දෙවි කෙනෙක්. God has so much more value than us. උන්වහන්සේට අපට වඩා විශාල වටිනාකමක් තිබෙනවා. And yet the one who had greater value was willing to give his life for me. ඒ වඩා වටිනාකමකින් යුත් උන්වහන්සේම අපි උදෙසා ඒ පූජා වෙන්නට තෝරගත්තා. I am worth his life. මම උන්වහන්සේ මගේ වටිනාකම දැන් උන්වහන්සේගේ ජීවිතයයි. That is an amazing thing, right? ඒක පුදුම දෙයක්. When somebody does something kind to you, it's a real blessing, right? කවුරු හරි ඔබට යහපත් දෙයක්, කාරුණික දෙයක් කරපුවාම ඒක ලොකු ආශිර්වාදයක්. If somebody gives you food, you feel, "Oh, that's so kind." කවුරු හරි ඔබට ආහාර වේලක් දුන්නොත් හිතනවා අනේ හරි කරුණාවන්තයි මෙයා. When people were kind to me on my birthday, I was so blessed. Pastor Liz-ගේ ඒ උපන්දිනේ දවසේ මිනිසුන් බොහෝමයක් ඇය උදෙසා කරුණාවන්ත වුණාම මම බොහෝ ආශිර්වාද ලැබුවා කියලා කියනවා. God gave so much more. දෙවියන් වහන්සේ ඊට වඩා අපට දුන්නා. He gave his son. උන්වහන්සේගේ එකම පුත්‍රය අපට දුන්නා. His only son. උන්වහන්සේගේ එකම පුත්‍රය. For us. අපි උදෙසා. To die. මැරෙන්නට සැලැස්සුවා. To fight the devil. ඒ යක්ෂයාව සමග සටන් කරන්නට. To be victorious. ජය ගන්නට. For us. අපි උදෙසා. For you and for me. ඔබ සහ මම උදෙසා. We are special people. එම නිසා අපි තාමත්ම විශේෂ සෙනගක්. And actually the thing is the whole world is special to God. ඇත්තෙන්ම බැලුවොත් මුළු ලෝකෙම හැම මිනිසියෙක්ම දෙවියන් වහන්සේට විශේෂයි. We are special. අපි විශේෂයි දෙවියන් වහන්සේට. Hallelujah. Jesus took the first move. යේසුස් වහන්සේ ප්‍රථම පියවර අරගත්තා. He didn't wait for us. උන්වහන්සේ අපි පියවර ගන්නකන් සිටියේ නැහැ. He would actually still be waiting, right? එහෙම සිටියානම් අද වෙනකන් උත් තවත් බලාගෙන ඉන්නවා. It was his initiative. උන්වහන්සේ තමයි මේ මූලිකත්වය ගත්තේ. උන්වහන්සේගේ කරුණාව තමයි එකට බලපෑවේ. Because we are special. මන්ද අපි විශේෂ නිසා. Galatians 2:20 in the King James. ගලාති 2 පරිච්ඡේදයේ 20 වෙනි පදයේ King James පරිවර්තනයේ says I am crucified with Christ. Christ. Nevertheless I live, yet not I, but Christ lives in me. Read that bit. ක්‍රිස්තුස් වහන්සේ සමග මා කුරුසිපත් කරනු ලැබිය නමුදු මා ජීවත් වේ එහෙත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වේ and then it goes on to say this in පසුව කියනවා and the life which I now live in the flesh I live by the faith of the son of God who loved me and gave himself for me දැන් මා මාංශය තුල ජීවත් වන මේ ජීවිතය ජීවත් වන්නේ මට ප්‍රේම කළා වූ මා උදෙසා ජීවිතේ පූජා කළා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා තුල ඇති ඇදහිල්ලෙනි. The life which I now live. දැන් මම ජීවත් වෙන මේ ජීවිතය. You and I, we are now living. ඔබ මම අද දවසේ ජීවත් වෙන මේ ජීවිතය. I live by the faith of the son of god mesthane kena api dan jeevath wenne me jeevithaye deviyan wahansege putraya thula athi adahillen kiyala what was jesus's faith mokadda yesus wahansege adahilla that as he died and rose again un wahanse merila nawatha nagittahama we would know his love api un wahansege premaya danagenimai we would know his grace api un wahansege anugrahaya danagenimai api un wahansege karunawa danagenimai we would know his forgiveness api un wahansege samavadima danagenimai we would know his life un wahansege jeevane apata tibimai we would no longer live controlled by the devil and by sin api thawadurat paapen වත් යක්ෂයාගෙන්වත් පාලනය නොවි ජීවත් වීමයි. That was his faith for us. ඒක තමයි අප උදෙසා යේසුස් වහන්සේට තිබුණා වූ ඇදහිල්ල. When he died, that was what he saw. උන්වහන්සේ මැරෙන අවස්ථාවේදී උන්වහන්සේ දැක්කේ මේකයි. That we would live above the world. අපි මේ ලෝකයේ අභිභව ජීවත් වෙනවා. That we would live with the life of God working in me every day. දෙවියන් වහන්සේගේ ජීවනය මිනිසයා තුල දිනපතා ජීවත් වීමයි. That was his faith for you and for me. ඒක තමයි උන්වහන්සේගේ ඇදහිල්ල වුණේ ඔබත් මාත් උදෙසා. He didn't just want us saved and just getting into heaven. උන්වහන්සේ කැමැත්ත වුණේ නැහැ ඔබ ගැලවි අප ගැලවීම ලැබලා නිකම්ම ස්වර්ගයට යන්න. He wanted us to know the supernatural life of God. උන්වහන්සේට අවශ්‍ය වුණා අපි දෙවියන් වහන්සේගේ සුභා උත්තරීතර ජීවනය දැන ගැනීම. Every day. හැම දවසකම. The life of God. දෙවියන් වහන්සේගේ ජීවනය. This is what he has for us. මේ දේ තමයි අපි උදෙසා තිබෙන්නේ. That was his faith. ඒක තමයි උන්වහන්සේගේ ඇදහිල්ල උනේ. The faith of the son of God. දෙවියන් for me. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ ඇදහිල්ල මා උදෙසා. I am special. අපි මම ඒක නිසා විශේෂයි. You are special. ඔබ ඒක නිසා විශේෂයි. There is a purpose for your life. ඔබගේ ජීවිතයේ උදෙසා අරමුණක් තිබෙනවා. There is a purpose for your life. ඔබගේ ජීවිතයේ උදෙසා අරමුණක් තිබෙනවා. Understand this today. ඔබ මේ දේ ඒත්තුගත යුතුයි. Every single one of you. ඔබ හැම කෙනෙක්ම you are special. ඔබ ඉතාමත්ම විශේෂයි. Very very special. ඉතාමත්ම විශේෂයි. Jesus lived his life. యేసుస్ වහන්සේ ඔහුගේ ජීවිතය ගත කරේ. Jesus gave his life. యేසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය දුන්නේ. Jesus took his life back again and he's living now. యేසුස් වහන්සේ දැන් ඒ ජීවිතය නැවත අරගෙන ස්වර්ගයේ ජීවත් වෙනවා. When we serve God, අපි දෙවියන් වහන්සේට සේවය කරන විට, when we are workers in the harvest field, අපි ඒ ගොයමේ ගොවියන් ලෙස ක්‍රියා කරන විට, we don't just do it because we have to. අපි නිකම් මේ දේ කරන්න ඕනි නිසා කරන්නේ නැහැ. We do it because we know we are special. අපි ඒ දේ කරන්නේ අපි විශේෂයි කියලා අපි දන්න නිසායි. Today, know. අද දවසේ, you are special. ඔබ දැනගත යුතුයි ඔබ විශේෂයි. Second thing. දෙවෙනි කාරණාව, we are workers in the harvest field. අපි ඒ ගොයමේ ගොවියන්. God wants us to know that we are forgiven. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි දැනගන්න එකයි අපි සමාව ලත් අය කියලා. We are forgiven. අපිට සමාව දී තිබෙනවා. The world condemns us. ලෝකය අපට අපිව වරදටපත් කරන්නට පුළුවන්. The devil condemns us. ඒ යක්ෂයා අපිව වරදටපත් කරන්නට පුළුවන්. We condemn each other. අපි එකිනෙක කෙනාව සමහර විට වරදටපත් කරනවා වෙන්න පුළුවන්. But that is not the heart of God. නමුත් දෙවියන් වහන්සේගේ හදවත ඒක නෙමෙයි. God never loved you because you were perfect. දෙවියන් වහන්සේ කවදාවත් ඔබ සම්පූර්ණව සිටි නිසා නෙවෙයි ඔබට ප්‍රේම කරේ. කිසි දවසක. Okay, he loves you because he loves you. උන්වහන්සේ ඔබට ප්‍රේම කරන්නේ ඇත්තෙන්ම උන්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසායි. God is love. දෙවියන් වහන්සේම ප්‍රේමයයි. He can't be anything else. උන්වහන්සේට ඊට වඩා කිසි දෙයක් වෙන්න බෑ උන්වහන්සේ ප්‍රේමයයි. He doesn't say, "All right, I choose to love you today." උන්වහන්සේ එක දවසකදී කියන්නේ මම අද තෝරගන්නවා ඔබට ආදරය කරන්න ප්‍රේම කරන්න කියලා. උන්වහන්සේට is love. උන්වහන්සේට තෝරගන්න බෑ කිසි කෙනෙකුට ප්‍රේම කරන්න මන් ද උන්වහන්සේ ස්වභාවයෙන්ම ප්‍රේමයයි. Whatever you do. ඔබ කරන්න ඕනෑම දෙයක්. He loves you. උන්වහන්සේ ඔබට ආදරේ. He loves you. උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. Whatever you have done. ඔබ මොන දේ කරලා තිබුණත්. Whatever even you are doing. ඔබ දැනට මොන දේ කරමින් සිටියත්. He forgives you. උන්වහන්සේ ඔබට සමාව දෙනවා. That is why he died and rose again. ඒක නිසායි උන්වහන්සේ මැරිලා නැවත නැගිට්ටේ. You are forgiven. ඔබට සමාව දී තිබෙනවා. Never ever forget it. කිසි දවසක මේ දේ අමතක කරන්න එපා. The world wants to make you pay for your sin. ලෝකය පෙන්වන්නේ ඔබ ඒ ඔබගේ වරදට මිලයක් ගෙවන්න ඕනි කියලයි. And naturally man wants to pay for his sin. ස්වභාවයෙන්ම මිනිසයා උත්සාහ කරනවා ඔවුන්ගේ පාපයට මිලයක් ගෙවන්න. Oh, I deserve this. මට මේක වෙන්න ඕනේ. And then maybe it'll be okay after that. මම මේක තුලින් යන්න ඕනේ මම කරපු දේ නිසා පස්සේ ඒක හරියයි. No. God forgives you. දෙවියන් වහන්සේ ඔබට සමාව දීලා ඉවරයි. You are forgiven. Totally. ඔබ සම්පූර්ණයෙන්ම සමාව ලැබපු කෙනෙක්. Know that in your heart. ඒක ඔබගේ හදවතින් ඔබ දැනගන්න. Whatever you do. ඔබ මොන දේ කරත්. You are forgiven. ඔබට සමාව දී තිබෙනවා. Jesus died for that. යේසුස් වහන්සේ මැරුණේ අනේක නිසා. He died for every sin. උන්වහන්සේ හැම පාපයක් උදෙසාමයි මැරුණේ. Amen. We confess our sins. අපි අපගේ පාපය කියා දෙන්න ඕනේ. එක යොහන් 1:9. As soon as you do that. ඔබ ඒ පාපය කියා දුන්නේම මොහොතේම. You are forgiven. ඔබට සමාව දෙන්න ලැබුණා. You don't carry it with you anymore. ඔබ තවදුරටත් ඒක දරාගෙන යන්න යන්නේ නැහැ මේ පාපය. That's not what our mind thinks. That's not what other people think. But that is the truth. ඒක ඔබගේ මනසට තේරුම් ගන්නට බෑ අනිත් මිනිස්සුන්ට තේරුම් ගන්නට බෑ නමුත් ඒක තමයි සත්‍යතාවය. And even more than that. ඊටත් වඩා In 1 John 1 verse 7. එක යොහන් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. If we have fellowship with one another, what does it say? අපි එකිනෙකා සමග සහභාගීකම් දරනවා නම්. Can you give it to me? එක යොහන් 1:7. It's up there. Thank you. But if we walk in the light as he is in the light, we have fellowship with one another, and as we are walking in the light, if we do anything wrong, what happens? The blood of Jesus his son purifies us from all sin straight away even without us asking. නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නාසේම අපිත් ආලෝකයේ හැසිරෙමු නම් ඒ කියන්නේ අපි ඕනෑම වරදක් කරලා තිබුණත් අප එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේ උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේද සියලු පාප වලින් අපව පවිත්‍ර කරන්නේය. Do not condemn yourselves. ඒක නිසා ඔබ ඔබව වරදටපත් කරන්න එපා. Do not let anyone condemn you. තවත් කෙනෙක්ට ඉඩ හරින්නටත් එපා ඔබව වරදටපත් කරන්න. You are forgiven. ඔබ සම්පූර්ණ සමාව ලබා තිබෙනවා. Receive that into your spirit today. ඒ සත්‍යතාවය ඔබගේ ආත්මයට අද දවසේ ලබා ගන්න. Live with that truth this year. ඒ සත්‍යතාවය තුල මේ වර්ෂය ඔබ ජීවත් වෙන්න. You are forgiven. ඔබට සමාව දී තිබෙනවා. then you're free, right? එතකොට ඔබට නිදහස්කමක් තිබෙනවා. And if we mess up again, he will forgive you again. අපි නැවතත් යම් වැරද්දක් කරොත් උන්වහන්සේ අපට සමාව දෙන්න විශ්වාසවන්තයි. And again. ආයිමත්. And again. ආයිමත්. And again. ආයිමත්. And again. ආයිමත්. And again. ආයිමත් වැරද්දක්. ආයිමත්. And again. And again. And again. His forgiveness is continuous. උන්වහන්සේගේ ඒ සමාව දිගින් දිගටම පවතිනවා. Equally. ඒ වගේම he wants us to know forgiveness and to receive power from him so that we don't stay in that same circle. උන්වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා අපි සමාව උන්වහන්සේගෙන් අරගෙන ඒක ඊට පස්සේ උන්වහන්සේගේ බලය අපි ලබන පිණිසයි නැවත නැවතත් එම චක්‍රය තුල නැත්තම් නැවත නැවතත් එම පාපය නොකරන පිණිස. Because the gospel is greater than forgiveness. මන්ද සුභාරංචිය ඒ සමාව දීමට වඩා බලවත්ය. It's greater. ඊට වඩා උතුම් is gives us a power to walk out of those things that we are held by අපට බලය දෙනවා ඒ සුභාරංචිය තුල ඒ පාපිෂ්ඨ ජීවිතයෙන් ඒ මිදිලා ජීවත් වන්නට so the first thing is I'm special ඉතින් ප්‍රථම කාරණාව නම් ඔබ විශේෂයි මම විශේෂයි second thing is you are forgiven royalty you listen to that right however much you mess up you are forgiven දෙවෙනි දේ ඇවිල්ලා ඔබට සමාව දී තිබෙනවා රොයල්ටි දරුවන් මේක මතක තබා ගන්න ඔබ කොයිතරම් ඔබගේ ජීවිතේ වරද්දගෙන තිබුණත් ඔබට සමාව දෙවියන් වහන්සේ දී තිබෙනවා තරුණ තරුණියනි මේ දේ හොඳට සමන් දෙන්න living in a world where there are so many tensions and so many pulls in so many directions ඔබව ඒ විවිධ දිශාවන් වලට වැරදි දේවල් වලට අදින ලෝකයක ඔබ ජීවත් වෙමින් සිටිනවා never be so condemned you don't come to church කිසි දවසක ඒ තරම් වරදටපත් වෙලා සිටින්න එපා සභාවටවත් එන්න If you are feeling bad the first place to come to is church. ඔබට යම් ඒ අපහසුකමක් දැනෙනවා නම් ඔබගේ ජීවිතයේ තිබෙනා ස්ථානය ගැන ඔබ සිටිය යුතු ස්ථානය ඇවිල්ලා සභාවයි. The third thing. තුන්වෙනි කාරණාව. You are righteous. ඔබ ධර්මිෂ්ඨයි. You are righteous. ඔබ ධර්මිෂ්ඨයි. That is bigger than forgiveness. ඒක සමාවට සමාව ලැබීමට වඩා විශාල දෙයක්. That is an incredible message that we can take to this world. අපිට මේ ලෝකයට ගෙන යා හැකි පුදුම පණිවිඩයක් ඒක. Not only do you have a God who will forgive you. ඔබට සමාව දෙන දෙවි කෙනෙක් පමණක් නොවේ. But you have a God who will make you right with him. නමුත් උන්වහන්සේ සමග හරිව සිට ගන්නට පුළුවන්කම දෙන්නා වූ දෙවි කෙනෙක් ඔබට සිටිනවා. God declares you righteous devyan mahanse prakash kar tibeno oba dharmishthek bava righteousness is a gift that he gives to us when we are born again dharmishthakama avilla api navatu utpadaneya veddi devyan mahanse apata dennavu deemanawak and as we go and talk to people api manushyanta gihilla katha karahama we are giving them the best gift they could ever have ounta labanta puluwang e watinama deemanawa natham thyage tamai api ounta denne I had some beautiful looking gifts last week ගෙසතේ ඉතාමත්ම අලංකාර ත්‍යාග පාස්ලිස්ට් ලැබුණා and sometimes it was just nice to look at the gift සමහර අවස්ථාවලදී ඒ ත්‍යාගය දිහා බලන එක හරි හරි ප්‍රීතිය but the best thing is when you open the gift right නමුත් හොඳම දේ ඇවිල්ලා ඒ ත්‍යාග විවෘත කරලා බලන එකයි see what's inside it ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන එකයි ඊට පස්සේ ඒක පාවිච්චි කරන විටයි I love the chair මම හරිම ආසයි පුටුවට and anybody who comes home you must sit in it Stella sat in it this week and she laughed like Pastor Garmin you sat in it. You liked it right it's really really good you can sit in the chair it's such a nice chair brilliant gift මට ඒ පාස්ලිස්ට් පුටුවක් හම්බුණා ඒ පුටුව ඉතාමත්ම අනර්ග පුටුවක් සමහර අයට අවස්ථාව ලැබුණා ඒක වාඩි වෙලා බලන්නේ හැම කෙනෙක්ම ඒක භුක්ති විඳා But we must open the gift. නමුත් අපි ඒ ත්‍යාගය විවර කරන්න බලන්න ඕනේ. ඒ ත්‍යාගය පාවිච්චි කරන්න ඕනේ. Righteousness is a gift from God. ධර්මිෂ්ඨකම ඇවිල්ලා මේ මුළු ලෝකයට දෙවියන් වහන්සේ දුන්නා වූ ත්‍යාගයක්. And as we understand that we have been totally forgiven. අපි තේරුම් ගත්තාම අපි සම්පූර්ණ සමාව ලබා තිබෙනවා කියලා. And more than forgiven. ඒ සමාවටත් වඩා දෙයක් ලබා තිබෙනවා කියලා. Totally made new. සම්පූර්ණ අලුත් කොට තිබෙනවා කියලා. Totally made new. සම්පූර්ණ අලුත් කරනු ලැබ තිබෙනවා. That is when we begin to understand that we have the power and the ability to walk away from those things that are holding us. එවිට තමයි අපි ඒතු ගන්න අපට දැන් බලය තිබෙන බව ඒ පෙර කළා වූ පාපය සහ පාපිෂ්ඨ ජීවිතය අභිභවා ගමන් කරන්නට නැත්නම් ඒ ජීවිතයට එරෙහිව ගමන් කරන්නට However people look at you. මානුෂයන් ඔබ දෙස මොන ආකාරයෙන් බැලුවත් again right? Again. ඔන්නයිමත් පාපය. කියලා ඔවුන් හිතන්න පුළුවන් ඒ ලෙස දකින්න පුළුවන් don't listen to them ඔවුන්ට අහුන්කන් දෙන්න එපා God is love දෙවියන් වහන්සේ ප්‍රේමයයි and his way of victory is giving you righteousness දෙවියන් වහන්සේ ඔබට ජයග්‍රහණය දෙන්න වූ ආකාරය තමයි උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබ තුල දැමීම Romans 5:17 talks about the gift of righteousness Roma 5:17 අපිට පෙන්වා දෙනවා ඒ ධර්මිෂ්ඨකමේ දීමනාව ගැන Romans 5:1 Roma 5 පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ justified through faith we have peace with God. එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අපි දෙවියන් වහන්සේ සමග සමාදානයෙන් සිටිනවා කියලා කියනවා. We've been justified through faith. අපි ඇදහිල්ලෙන් තමයි ධර්මිෂ්ඨ කරනු ලබා තිබෙන්නේ. දෙවියන් වහන්සේ සමග හරිව සිට ගන්නට හැකියාව දී තිබෙනවා. It's not just that God lets us into his presence. දෙවියන් වහන්සේ නිකම්ම අපි උන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් කරනවා නෙමෙයි. Into God's presence. මන්ද අපට දෙවියන් වහන්සේගේ අභිමුඛයට ලෙසල යන්න බැහැ නිකම්ම. Sometimes you can slip into a party, can't you? Or do something when you shouldn't be there. සමහරවිට යා නොයුතු ස්ථානයකට ඔබට ලිස්සලා යන්න පුළුවන්. You can't slip into righteousness. ඔබට එහෙම ලිස්සලා යන්න බෑ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන්. It is a gift that God gives you. ඒ ඇවිල්ලා දෙවියන් වහන්සේ අපට දුන්නා වූ දීමනාව. That you can stand before him. අපට උන්වහන්සේ ඉදිරියේ සිට ගන්නට හැකියාව. I know that he loves you. දැනගෙන උන්වහන්සේ අපට ප්‍රේම කරනවා කියලා. I know there is no condemnation. දැනගෙන අපට වරදපත් කිරීමක් නැහැ කියලා. I know that there is no fear. දැනගෙන කිසිම බයක් නැහැ කියලා. I know that you can look at him and he can look at you. දැනගෙන මට උන්වහන්සේ දෙස බලන්න පුළුවන් උන්වහන්සේ මා දෙස බලනවා කියලා. You can talk to each other. දෙවියන් වහන්සේට අපිට කතා කරන්නට හැකිය කියලා දැනගෙන. You are free to speak with him to receive from him. ඔබට නිදහස්කම තිබෙන උන්වහන්සේ සමග කතා කරන උන්වහන්සේගෙන් ලබන්ට. You are righteous. ඔබ ධර්මිෂ්ඨයි. That is where we get victory. ඒ ස්ථානෙන් තමයි අපි ජයග්‍රහණය අරගන්නේ. It is a gift the world needs to know. ලෝකය දැනගත යුතු ත්‍යාගයන තන් දීමනාව මෙයයි. This is the gift we are taking to them. මේ දීමනාව තමයි අපි ලෝකය වෙත ගෙන යන්නේ. Not only does God give us the gift of righteousness. දෙවියන් වහන්සේ අපට ඒ ධර්මිෂ්ඨකමේ දීමනාව දෙනවා පමණක් නොවේ. 2 Corinthians 5:21. 2 කොරින්තිය 5 වෙනි පරිච්ඡේදයේ 21 වන පදය. Even more amazing. ඊටත් වඩා පුදුමයි. God made him who had no sin to be sin for us so that in him we might become the righteousness of God. අප උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදැස්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට දෙවියන් වහන්සේ සැලැස්සූසේක. God changes our nature. දෙවියන් වහන්සේ අපගේ ස්වභාවය වෙනස් කරනවා. He changes me on the inside. උන්වහන්සේ මාව ඇතුළාන්තයෙන් වෙනස් කරනවා. He's not so worried about the outside. උන්වහන්සේ පිටස්තරය ගැන කරදර වෙන්නේ නැහැ. He's more worried about the inside. He's not worried about anything actually. He's not even concerned. His heart It's for the inside, right? උන්වහන්සේගේ හදවත ඇවිල්ලා අපගේ ඇතුළාන්තය පිළිබඳවයි. He changes us inside. උන්වහන්සේ අපගේ ඇතුළාන්තයයි වෙනස් කරන්නේ. The world struggles with it. ලෝකය මේකත් සමග පොරබදිනවා. The world writes books about how to change yourself on the inside. ලෝකය පොත් ලියනවා කොහොමද ඔබගේ ඇතුළාන්තයෙන් ඔබ වෙනස් වෙන්නේ කියලා. It discusses it. Different theories at different times. ඒ විවිධ දේවල් ලියවෙනවා විවිධ අවස්ථාවන් වලදී. And many of them are good. ඒ බොහෝමයක් ගොඩක් හොඳයි but none of them are complete නමුත් ඒ එකක්වත් සම්පූර්ණත්වයෙන් නැහැ complete is when god changes our nature සම්පූර්ණත්වයේ පැමිණෙන්නේ දෙවියන් වහන්සේ අපගේ ස්වභාවය වෙනස් කරන විටයි I become a new creature මම ඒ අලුත් මැවිල්ලක් සිදු වෙන විටයි 2 Corinthians 5:17 right 2 කොරින්තිය 5:17 a new creation මම නව මැවිල්ලක් a new creature මම අලුත්ම ජීවියෙක් totally made new from the inside සම්පූර්ණ අලුත් මිනිසෙක් කරනවා ඇතුළාන්තයෙන් this is good news මේක යහපත් ආරංචියක් සුබ ආරංචියක් it's beautiful words for the world out there මේක ඉතාමත්ම අලංකාර වචන ලෝකයේ සිටින නව මිනිසයන්ට even as we speak as I speak now the holy spirit is ministering to you right then මේ ස්ථානයේ අපි කතා කරන අතර ශුද්ධාත්මන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා ඇති it's good news for us අපට මේක සුබ ආරංචියක් it is really good news for them who don't know yet දෙවියන් වහන්සේව තවමත් හඳුනන්නේ නැති අයට මේක වඩා සුබ ආරංචියක්. You are not going out there with your Oikos card saying, "Pastor told me I have to tell you." I want you to come to the evening of miracles. That's not going to work, right? ඔබගේ Oikos card එක අරගෙන ඔබ වටේ ඇවිදින්න කියන්ට යන්නේ නැහැ. Pastor please මට කිව්වා ඔයගලන්ට කියන්න කියලා දෙවියන් වහන්සේ ගැන ඔගොල්ලෝ එන්න ඕනේ හාස්කම් මෙහෙට කියලා අපි තරවටු කරලා මිනිස්සුන්ට කතා කරන්නේ නැහැ. How to end it now, right? Right? Or Kamala Kegahai. ඕකමලා අප්සෙට් වෙයි හැරි වෙන්නෙත් නෑ මුකුත් right අපි හද වටින් දේව වහන්සේගේ ප්‍රේමය පෙන්වන්න ඕනේ කතා කරන්න ඕනේ යේසුස් වහන්සේ කරපු දේ අපි දැනා ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ ඒක කතියට කියන්නම ඕනේ පෙන්වන්න ඕනේ මේක ප්‍රේමය මේක සුබාරංචිය සුබාරංචිය මම මේ වගේ ගිය සුබාරංචිය නෙමෙයි right සුබාරංචිය නෙමෙයි මුකුත හෙන්නෙත් නෑ අපි ප්‍රේමයෙන් අද හිලින් නිදහස එක කතා කරොත් අනිවාරෙන් කතිය ඒ කතිය දැනයි ශීප විදාට ශැපඩ් රයි ඔවුන් සිටින්නේ ඒ බැටලු එදේරෙක් නැති බැටලුවෙක් වගේ The sheep needs a shepherd. Oun deyak soyamin sitina manda battaluwan tenderek avashyai. Oun yam deyak soyamin sitina. We are the answer for them. Api tamai loke manushyanta visanduma. Because Jesus is in us. Manda Jesus wahanse apatula jeevath wenna nisa. Because his life is in us. Manda unwahansege jeevane apatula thibena nisa. I am special. Mama visheshai. I am forgiven. Mama samawa laba thibena. I have the righteousness of God. Deviyan wahansege dharmishtakama mata thibena. And to top it all, Acts chapter 1 verse 8. ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය You will receive power when the Holy Spirit comes upon you. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල අපි බලය ලබා තිබෙනවා. We have a supernatural power. We have a supernatural ability that comes upon us with the Holy Spirit. අපට සුභා උත්තරීතර බලයක්, සුභා උත්තරීතර හැකියාවක් පැමිණ තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේ අපගේ ජීවිතයට පැමිණි මොහොතේ සිට. A power that lives is greater than me. මට වඩා ඒ උසස් වූ බලයක්. That is more effective than me. මට වඩා බලපෑමක් කරන්නට පුළුවන් බලයක් මා තුළ. That can do more than me. මට සාමාන්‍යයෙන් කරන්නට පුළුවන් දේට වඩා කළ හැකි බලයක්. I have the power of God. ඒ බලය මා තුළ තිබෙනවා. Which will cause me to be victorious. එවිට මට ජයග්‍රාහකව ජීවත් වෙන්න ඒ බලය උපකාරී වෙනවා. Which will cause me to be effective. මට මීට වඩා බලපෑමක් ඇතිව ජීවත් වෙන්න ඒ බලය උපකාරී වෙනවා. And as I speak, මම කතා කරන විට I am the voice of God to people. දෙවියන් වහන්සේගේ හඬ ලෙස මම කතා කරනවා මිනිස්යන්ට. I am the hand of God to people. දෙවියන් වහන්සේගේ දෑත් ලෙස මගේ දෑත් ඒ ක්‍රියා කරනවා. I am the life of God to people. මට දෙවියන් වහන්සේගේ ජීවනය දෙන්න තිබෙන නිසා And people will be drawn to him. මිනිස්යන් එවිට දෙවියන් වහන්සේටයි ආකර්ෂණය වෙන්නේ. I have a part to play. නමුත් මට කොටසක් තිබෙනවා කරන්නට. I have to pray. මම යාඥා කරන්න ඕනේ. I have to go. මම යන්න ඕනේ. 2 Corinthians 5 verse 15. 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය Jesus died for everyone. යේසුස් වහන්සේ සියල්ලන් උදෙසායි මැරුණේ. Everyone, right? Even those you don't like, he still died for them. ඔබ අකමැති අය ඇති, නමුත් ඒ අකමැති අය වෙනුවෙනුත් තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මැරුණේ. Whether you think they deserve it or not, Jesus died for them. ඔවුන්ට ඒක ලබන්න සුදුසුද නැද්ද කියලා ඔබ සිතුවත් නැතත් යේසුස් වහන්සේ ඔවුන් උදෙසා මැරුණා. Jesus died for all. යේසුස් වහන්සේ හැම කෙනෙක් උදෙසාම මැරුණා. That those who live should no longer live for themselves but for him who died for them and was raised again එබැවින් දෙවියන් වහන්සේ අපලවා ඉල්ලවන්නක් මෙන් අප ක්‍රිස්තුස් 15 වෙනි පදය උන්වහන්සේ සියල්ල වෙනුවට මැරුණේ ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවි ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටිනා වූ තනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය කියත් අපි නිශ්චය කොට කියමුව We no longer live for ourselves. අපි තවදුරටත් අපි උදෙසා නෙමේ ජීවත් විය යුත්තේ. Our life is not our own. අපගේ ජීවිතය තවදුරටත් අපට අයිති නැහැ. It's not just that I'm righteous and I'm okay, thank you. තවදුරටත් මම ධර්මිෂ්ඨයි, මගේ ජීවිතය යහපත්, මං ගැන විතරක් හිතන ජීවිතයක් නෙමේ. මට සමාව දී තිබෙන එක නිසා හොඳයි. I'm special, I'm okay. මම විශේෂයි, ඒක නිසා හොඳයි. No. What does this say? නැහැ, මොකද්ද මෙතන කියන්නේ? All of that. ඒ හැමදේම මේ කාරණාව නිසායි that those who live we're living right you living just check are you living ජීවත් වෙන හැම කෙනෙක්ම බලන්න ඔබ ජීවත් වෙනවද කියලා දැන් පරීක්ෂා කරලා බලන්න ජීවත් වෙනවද ඔබ ජීවත් වෙනවද මේ මොහොතේ you're not sure you can ask tina she'll tell you ඔබට ෂුවර් නැත්නම් සිස්ටර් tina ගෙන් ආන්න පුළුවන් එයා කියයි or dr danuka they can check but i'm fairly sure you're all living here නමුත් මට නිසකයි මෙතන ඉන්න හැම කෙනෙක්ම ජීවත් වෙනවා right that those who live That's us. ඒ ජීවත් වෙන හැම කෙනෙක් මේ කියන්නේ අපි හැමෝම should no longer live for themselves. තවදුරටත් අපි උදෙසා පමණක් ජීවත් We do not live for ourselves. අපි තවදුරටත් අපි වෙනුවෙන් ජීවත් වෙන සෙනඟක් නෙවෙයි. We do not live for me. නිකම් මට විතරක් මම ජීවත් වෙන්න නරකයි. මට සතුටු වෙන්න money for me to work. I don't live for that. මට සතුටෙන් ඉන්න, මට සල්ලි හම්බ කරන්න, ඒ වගේ අපිට ජීවත් වෙන්න බෑ ආත්මార్థකාමී ජීවිතයක්. I don't live for myself. මම මං උදෙසා පමණක් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. It doesn't stop there. නමුත් මොකද්ද මෙතන කියන්නේ? We live for him. නමුත් උන්වහන්සේ උදෙසායි අපි ජීවත් වෙන්නේ. We live for him. අපි යේසුස් වහන්සේ උදෙසායි ජීවත් වෙන්නේ. In school we live for him. පාසලේදී අපි ජීවත් වෙ යුත්තේ යේසුස් වහන්සේ උදෙසා. We live for him. අපේ නිවසේදී අපි ජීවත් වෙන්න ඕනේ යේසුස් වහන්සේ උදෙසා. We live for him. අපි රැකියා කරන ස්ථානයේ අපි ජීවත් වෙන්න ඕනේ යේසුස් වහන්සේ උදෙසා. Wherever we go we are living for him. අපි යන්නව හැම ස්ථානයකම අපි ජීවත් වෙන්න ඕනේ යේසුස් වහන්සේ උදෙසා. That is what we are here for. ඒ නිසායි අපි මේ ස්ථානයේ සිටින්නේ මේ පොළවේ සිටින්නේ. I live wisely and I live victoriously because all those things are true. ප්‍රඥාවන්තව I live for him. ජයග්‍රහකව මම ජීවත් වෙන්නට ඕනේ. නමුත් මම මතක තබා ගන්න ඕනේ මම ජීවත් වෙන්නේ යේසුස් වහන්සේ උදෙසා බව. Verse 20 of the same chapter. එම පරිච්ඡේදයේම 20 වෙනි පදය. We are therefore Christ's ambassadors. එබැවින් අපි ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතිවරු කියලා කියනවා. An ambassador represents a different a nation in a different nation. තානාපතියෙක් ඇවිල්ලා වෙනස් දේශයක තමන්ගේ දේශය නියෝජනය කරන්නේ. We are from the kingdom of heaven. අපි ඇවිල්ලා ඒ ස්වර්ග රාජ්‍යෙන්. We are ambassadors of heaven on this earth. අපි ස්වර්ග රාජ්‍යයේ තානාපතියෝ ලෙස මේ ලෝකේ ජීවත් වෙන අය. We represent Jesus Christ on this earth. අපි මේ පොළවේ යේසුස් වහන්සේව නියෝජනය කරන්නා වූ අය. An ambassador doesn't speak his opinion, he speaks the opinion of the country. තානාපතිවරේ කතා කරන්නේ ඔහුගේ මතය නෙමෙයි, නමුත් ඔහුගේ දේශයේ මතයයි ඔහු කතා කරන්නේ. He behaves in the way that that nation behaves that he came from. ඔහු හැසිරෙන්නේ ඔහුගේ දේශයේ හැසිරෙන ආකාරයටයි. Right? We behave as citizens of heaven. අපි හැසිරිය යුත්තේ ඒ ස්වර්ගීය වැසියන් ලෙසයි. We speak as citizens of heaven. අපි කතා කරන්න ඕනේ ඒ ස්වර්ගීය වැසියන් ලෙසයි. But we don't just speak as a citizen. අපි නිකම්ම ඒ පුරවැසියෙක් ලෙස ජීවත් වෙන්නේ නැහැ. We're an ambassador. නමුත් තානාපතියෙක් ලෙස තමයි අපි ජීවත් වෙන්නේ. අපිට ආධිපත්‍ය තිබෙනවා. We've been sent. අපිව යවා තිබෙනවා. When you go to school, ඔබ පාසලට යන විට you are Christ's ambassador in your class. ඔබ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතියෙක් ඔබගේ class එකේ. And ambassadors don't walk like this. තානාපතියෙක් නිකන් ඔහෙ එහෙම ඇවිදින්නේ නැහැ. Ambassadors don't walk like that, right? තානාපතියෝ එහෙම ඇවිදින්නේ නැහැ. They don't live in their earphones and in their little world. ඔවුන්ගේ ඒ earphones ගහගෙන ඔවුන්ගේ ලෝකේ ජීවත් වෙන අය නෙවෙයි. Right? We walk like ambassadors. අපි තානාපතියන් ලෙස ගමන් කරනවා. We are representing Jesus Christ. අපි යේසුස් වහන්සේව නියෝජනය කරන අය ලෙස. When you go to work, ඔබ වැඩ කරන ස්ථානයට ගියාම, you are Christ's ambassador there. ඔබ ඒ ස්ථානයේ ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතියෙක් ලෙසයි සිටින්නේ. You are speaking his words. ඔබ උන්වහන්සේගේ වචනයයි කතා කරන්නේ. You are bringing his point of view. ඔබ උන්වහන්සේ දකින ආකාරයේ ස්ථානයට ගෙන එනවා. You are bringing his good news. ඔබ උන්වහන්සේගේ ඒ සුබ ආරංචිය ගෙන එන කෙනෙක්. You have been chosen as an ambassador. ඔබව තෝරගෙන තිබෙනවා තානාපතියෙක් වන්නට. Behave like an ambassador. ඒ ආකාරයෙන් ඔබ හැසිරිය යුතුයි. Speak like an ambassador. ඔබ ඒ ආකාරයෙන් කතා කළ යුතුයි. Be friends like an ambassador. ඔබ මිත්‍රත්වය ඇති කරගන්න ඕනේ තානාපතියෙක් ලෙසයි. Don't be apologetic about the gospel. ඔබ සුභාරංචිය ගැන කනගාටුවෙන් කතා කරන්න එපා. Right, if the ambassador of England came here and said, "Oh, I'm terribly sorry, England." එංගලන්තේ තානාපතිවරයා මෙහෙ ඇවිල්ලා කිව්වොත් මට හරි දුකයි එංගලන්තේ ගැන එහෙම කියලා කිව්වොතින් කොහොමද තියෙන්නේ? How do ambassadors speak? කොහොමද තානාපතියෙක් කතා කරන්නේ? They speak clearly. ඔවුන් ඉතා පැහැදිලිව කතා කරනවා. They speak with authority and kindness. ආධිපත්‍ය සහ කරුණාව ඇතිව කතා කරනවා. That is how we speak. ඒ ආකාරයෙන් තමයි අපි කතා කරන්නේ. We are ambassadors of the gospel. අපි සුභාරංචියේ තානාපතිවරු. Right? Amen. All of us. අපි හැම කෙනෙක්ම. Right? So don't wear your scruffiest clothes when you go out because ambassadors don't wear the scruffiest clothes when they go out. ඉතින් ඔබ එළියට යනකොට ඔබට තියෙන ඒ දිරලම තියෙන ඇඳුම ඇඳගෙන යන්න එපා. මොකද තානාපතිවරු දිරච්ච ඇඳුම් ඇඳගෙන යන්නේ නැහැ. I'm sure ambassadors don't wear slippers all the time. මම හිතනවා නිතරම තානාපතිවරු සෙරප්පු දාගෙන රබර් සෙරප්පු දාගෙන ඇවිදින්නේ නැතුව ඇති. Dress like an ambassador. I tell you, you're all looking really good today. ඔබ තානාපතියෙක් වගේ අඳින්න මම කියනවා අද දවසේ ඔබ හැම කෙනෙක් ඉතා අලංකාරව ඇඳපැළ වැළඳගෙන ඇවිත් සිටිනවා. ඔබ අද දවසේ තානාපතිවරයෙක් වගේ ඇඳන් ඇවිල්ලා තියෙනවා. කතා කරන්නේ ලෙස, හැසිරෙන්නේ ලෙස, අපි ගමන් කරන්නේ ලෙස. Okay. I want to end with this verse. මේ පදයත් සමඟ අවසන් කරන්නට යනවා. It's always in my heart. නිතරම පාස්ලිස්ගේ හදවතේ තිබෙන පදය. Probably caused me to come here because I prayed it so much. Pastor Liz මේකත් සමග ගොඩක් යාඥා කරලා තිබෙන කෙනෙක් හැටියට මේ දේශයේ අද දවසේ සිටින්ට මේ පදය ලොකු බලපෑමක් ඇගේ ජීවිතේ කරලා තිබෙනවා. Isaiah chapter 6 verse 8. යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. God is talking in heaven. දෙවියන් වහන්සේ ස්වර්ගයේ කතා කරනවා මේ ස්ථානයේ. And this is what he says. මෙහෙමයි කතා කරන්නේ. Whom shall I send? කවරෙකු යවම්ද? Who will go for us? අපි උදෙසා යන්නේ කවුද? God is speaking to the Holy Spirit. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේට මේ ස්ථානයේ කතා කරනවා. Saying whom should I send? මම කාවද යවන්නේ? Who will go for us? කවුද අපි වෙනුවෙන් යන කෙනා? Who will tell people about me? කවුද මං ගැන කියන්න යන කෙනා? Who will speak the words of God? කවුද දෙවියන් වහන්සේගේ වචන කතා කරන්න යන කෙනා? Who can I send? කාවද මට යවන්න පුළුවන් කියලා දෙවියන් වහන්සේ අසනවා. He's talking. උන්වහන්සේ කතා කරන මේ ස්ථානයේ ශුද්ධාත්මන වහන්සේට. And at that moment Isaiah is in this conversation with God. ඒ මොහොතේ යෙසායා දෙවියන් වහන්සේ සමග සංනිවේදනයක සිටිනවා. And this was Isaiah's response. Isaiah මෙන්න යෙසායා මෙන්න මෙහෙම ප්‍රතිචාර දක්වනවා. Here am I. මෙන්න මම මෙහිය. Send me. මා යවව මැනව. Here am I. මෙන්න මම මෙහිය. Send me. මා යවව මැනව. Here am I. මම මෙහිය. මාව යවන්න. The world is looking for the good news. ලෝකයේ සුභාරංචිය දෙස බලාගෙන සිටිනවා පැමිණෙන තෙක්. The world is looking for love and grace and kindness. ලෝකයේ ප්‍රේමය, අනුග්‍රහය, කරුණාව සොයමින් සිටිනවා. The world is looking for keys for victory. ලෝකයේ ජයග්‍රහණය ගන්නට යතුරු සොයමින් සිටිනවා. And God says, "Who can I send?" දෙවියන් වහන්සේ අහනවා, "කාවද මම යවන්නේ?" This was Isaiah's response. යෙසායාගේ ප්‍රතිචාරය වුණේ මේකයි. This was my response. ඒක තමයි පාස්ටර් ලිස්ගේ ප්‍රතිචාරය වුණේ. Here am I. මම මෙහි සිටිනවා ස්වාමිනේ. Send me. මාව යවන්න. Calling you to go to America. He's not calling, he's just calling you today. උන්වහන්සේ ඇමරිකාවට යන්න ඔබව කතා කරනව නෙමෙයි මේ මොහොතේ අද දවසේ උන්වහන්සේ වෙතට උන්වහන්සේ ඔබව කැඳවනවා. I'm here, Lord. ඔබ කියන්ට ස්වාමිනේ මම මෙහි සිටිනවා. මම සූදානම්. I'm available. මම සූදානම්. You send me. ඔබ මාව යවන්න ස්වාමිනේ. That my hands will be your hands. මගේ දෑත් ඔබ වහන්සේගේ දෑත් ලෙස පාවිච්චි වෙන පිණිස. That my feet will be your feet. මගේ දෙපා ඔබ වහන්සේගේ දෙපා ලෙස පාවිච්චි වෙන පිණිස. That my words will be your words. මගේ වචන ඔබ වහන්සේගේ වචන ලෙස පාවිච්චි වෙන පිණිස. That my comfort will be your comfort. මගේ සැප පහසු ඔබ වහන්සේගේ සැප පහසු වෙන පිණිස. That my love will be your love. මගේ සිනහව ඔබ වහන්සේගේ සිනහව වෙන පිණිස. Here am I. මෙන්න ස්වාමිනේ මම send me. මාව යවන්න. From where I am today. මම අද දවසේ සිටින ස්ථානයෙන් මාව යවන්න. Wherever I go. මම යන ඕනෑම ස්ථානයක. I'm being sent by you. මම ඔබ වහන්සේ තුලින් ගමන් කරනවා. Whether I go to the next street. මම ඊළඟ වීදියට ගමන් කරත්. Whether I go next door. මම ඊළඟ නිවසට ගමන් කරත්. Here am I. මෙන්න ස්වාමිනේ මම සිටිනවා මාව යවන්න ඔබ වහන්සේම. That is the response that God wants from us. ඒක තමයි දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිචාරය. Here am I. මෙන්න ස්වාමිනේ මම සිටිනවා. Send me. මාව යවන්න. God has chosen each one of us. දෙවියන් වහන්සේ අප හැම කෙනෙක්වම තෝරගෙන තිබෙනවා. He's looking for us to be ready. උන්වහන්සේ අපිව සූදානම්ද කියලා බලනවා. He's looking for us to be available. උන්වහන්සේ බලාගෙන සිටිනවා මම යන්නම් කියලා ඔබ කියනකම්. He's looking for us to go. උන්වහන්සේගේ කැමැත්ත අපි යන එකයි. That when we leave here. අපි මේ ස්ථානයෙන් යන විට we don't just walk up the hill and go home. අපි නිකම්ම කන්ද උඩට ඇවිදලා ගෙදර යනව නෙවෙයි. But that we go. නමුත් අපි යන විට knowing we have been equipped. අපි දැනගෙන යන්න ඕනේ අපි සන්නද්ධ වෙලා සිටිනවද? We have been sent and commissioned as an ambassador of Jesus Christ. දෙවියන් වහන්සේ අපව යවා තිබෙනවා අපිට අණ කරලා තිබෙනවා ඒ තානාපතිවරු ලෙස ගමන් කරන්නට. Supernatural year. මේක සුභ උත්තරීතර වර්ෂය. Supernatural things will happen. සුභ උත්තරීතර දේ සිදු වෙනවා. As we are available. අපි ඒ සූදානම්ව සිටින විට. As we are ready. අපි සූදානම්ව සිටින විට. As we go. අපි යන විට. Lord, here am I. ස්වාමිනී මෙන්න මම සිටිනවා send me මාව යවන්න